පස්වෙන පාඩම කාමා වචරසිත් සිව් පනස අකුසල් සිත් දොළසය අහේතුක සිත් අටලොසය කාමා වචර සෝභනසිත් සූවිස්සයයි කාමා වචරසිත් සිව් පනසකි. අකුසල් සිත් යමෙකුගේ සන්තානයෙහි ඇතිවුවහොත් අනාගතයෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වූ සිත් අකුසල් සිත් නම් වේ. ලෝභය, ද්වේෂය, මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තේය. ඒ තුන චෛතසික තුනකි. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභාදී තුන හා එක්වීම නිමිත්තකොට ලෝභ මූල සිතය, ද්වේෂ මූල සිතය, මෝහ මූල සිතය කියා තුනකට බෙදේ. ලෝභ මූල සිත් අට. මේ දේ හොඳය, ලස්සනය, මිහිරිය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන්ට ඇලුම් කරන ස්වභාවය ලෝභයය. ආශාවය, ඕනෑකමය, රාගයය, ගිජුකමය, කැතකමය, ආදරය, ප්‍රේමය යන නම් වලින් කියවෙන්නේද ලෝභයමය. ඒ ලෝභයෙන් යුක්ත වන සිත සෝමනස්ස සහගත සිතය, උපේක්ෂා සහගත සිතය කියා නැවත දෙකට බෙදෙන්නේය. සිත යනු යම් කිසිවක් පිළිබඳව ඇතිවන දැනීම බව ඉහත කියා ඇත. මේ ධර්මයෙහි සිතට දැනෙන දෙයට කියන නම ආරම්මන, අරමුණ යනුයි. එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිතද අරමුණකි. සෑම අරමුණකම හොඳ බවය, නරක බවය, මධ්‍යම බවය යන මේ ගුණ තුනෙන් එකක් ඇත්තේය. ඒ ගුණවලට අරමුණු රසයයි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳී ඒ අරමුණේ රසය වළඳන්නා වූ විඳින්නා වූ ස්වභාවයක්ද ඇතිවේ. සිත සමග ඇතිවන්නා වූ අරමුණෙහි මිහිර විඳින්නා වූ ස්වභාවයට සෝමනස්ස වේදනාවයයිද, අරමුණෙහි මධ්‍යම බව වූ රසය විඳින ස්වභාවයට උපේක්ෂා වේදනාවයයිද, අරමුණෙහි නරක බව විඳින්නා වූ ස්වභාවයට දෝමනස්ස වේදනාවයයිද කියනු ලැබේ. ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නොවේ. ලෝභ මූල සිත උපදිනා කල්හි ආරම්මණයාගේ හොඳ බව හෝ මධ්‍යම බව හෝ විඳීමත් සමගම උපදී. අරමුණෙහි හොඳ බව විඳීමය, මධ්‍යම බව විඳීමය යන මේ කරුණු දෙකින් එකක් වූ ලෝභ මූල සිත සෝමනස්ස සහගත සිතය, උපේක්ෂා සහගත සිතය කියා දෙකකට බෙදේ. සෝමනස්ස සහගත සිතය යනු සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන සිතය. උපේක්ෂා සහගත සිතය යනු උපේක්ෂා වේදනාවෙන් යුක්ත වන සිතය. සතුට යනුද සෝමනස්ස වේදනාවට විවහාර කරන තවත් නමකි. මේ සිත් දෙකින් එක එකක් නැවතද දෙකට බෙදෙන්නේය. ඒ මෙසේය. සමහර අවස්ථාවකදී මේ ලෝභ මූල සෝමනස්ස සහගත චිත්තය පින්පව් කියා දෙයක් නැත, පින්පව්වල විපාකයක් නැත, පරලොවක් නැත, කුමක් කළත් වරද නැත යනාදීන් පවත්නා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වේ. සමහර අවස්ථාවකදී මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නොවේ. දෘෂ්ටියට දෘෂ්ටිගතයයිද කියනු ලැබේ. ඉහත දැක්වනු ලෝභ මූල සිද්දකින් සෝමනස් සාගත චිත්තය දෘෂ්ටියෙන් යුක්ත වීමය, නොවීමය යන කරුණු දෙකින් සෝමනස්ස සහගත දෘෂ්ටි සහගත සම්ප්‍රයුත්ත චිත්තය සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්පයුත්ත චිත්තය කියා දෙකකට බෙදේ. උපේක්ෂා සහගත සිතද එසේම උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත චිත්තය උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ. මෙසේ බෙදීමෙන් ලෝභ මූලසිත් සතරක් වේ. මේ සිත් සතරෙන් පළමු වන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත සිත නැවතද දෙකට බෙදේ. ඒ මෙසේය. සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන්ම ඇතිවේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයවීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇතිවේ. මෙහෙයුමක් උත්සාහවත් කරවීමක් නැතිව ඇතිවන සිත අසංකාරික සිත යයිද මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇතිවන සිතට සසංකාරික සිත යයිද කියනු ලැබේ. ඉතිරි සිත් තුනද එසේ සංකාර ભેදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කලෙහි ලෝභ මූල සිත් අටක් වේ. මේ සිත් අට මෙසේය. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංකාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංකාරික සිත. ප්‍රශ්න. කාමාවචර සිත් සිව්පනස කවරහුද? 2. අකුසල් සිත්තේ කියනුවේ කෙබඳු සිත්වලටද? 3. අකුසල මූලයෝ කවරහුද? 4. ලෝභය යනු කුමක්ද? 5. ලෝභය කියවෙන තව වචන මොනවාද? 6. අකුසල චිත්තය පළමු කොට බෙදෙන්නේ කෙසේද? 7. ලෝභ මූල සිත් අටක් වන්නේ කවර ධර්මයන්ගේ වශයෙන් බෙදී යෑමෙන්ද? 8. වේදනාව කී ආකාරයේද? 9. සෝමනස්ස වේදනාව යනු කුමක්ද? 10. උපේක්ෂා වේදනාව යනු කුමක්ද? 11. දෘෂ්ටිය යනු කුමක්ද? 12. අසංස්කාරික සිත යනු කුමක්ද? 13. සසංස්කාරික සිත යනු කුමක්ද? 6 වන පාඩම. ලෝභ මූල සිත් ඇතිවන අවස්ථා. අදත්තා දානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, සම්ප්‍රප්පලාපය, අවිද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය යන අකුසල කර්මපත සත කෙරෙන්නේ ලෝභ මූල සිත්වලිනි. තවද සුරාපානය, සූදුව, අල්ලස් ගැනීම, අල්ලස් දීම, රස විඳිනු පිණිස නැටීම හා නැටුම් බැලීම, වීණා ආදිය වාදනය කිරීම හා ඇසීම, ගී කීම හා ඇසීම, ආශ්වාදයේ පිණිස සුවඳ ඇඟ ගැල්වීම, ලස්සන ඇඳුම් පැළඳුම් හැඳීම, පැළඳීම, ආස්වාදයේ පිණිස මිහිරි බොජුන් වැළඳීම, මිහිරි පානයන් බීම, රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලීම, ක්‍රීඩා කිරීම, ක්‍රීඩා බැලීම, ධනය සැපයීම සඳහා නොයෙක් දේ කිරීම, ධනය ලබා ගැනීම, ලබාගත් ධනය ආරක්ෂා කිරීම, ප්‍රිය වස්තුන් ලැබීම සඳහා ධනය දීම, ඇඳුම් පැළඳුම්, ගෙවල් රිය ආදී ප්‍රිය වස්තුන් පිළියෙල කිරීම, ඒවා පරිභෝග කිරීම යන මේවායේදී බොහෝ සෙයින් ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. තරුණ තරුණියන් ඕනෝන් දැකීමේදී, ඕනෝන් හා කතා කිරීමේදී, ඕනෝන් හා ගනුදෙනු කිරීමේදී, අඹුසැමියන් ඕනෝන් දැකීමේදී, ප්‍රිය කතා කිරීමේදී, භාර්යාවන්ට, දූදරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් සැපයීමේදී බොහෝ සෙයින් ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. විනෝද ගමන් යෑමේදීද බොහෝ සෙයින් ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. දූදරුවන් පෝෂණය කිරීමේදී, ඔවුන් සුරතල් කිරීමේදී, ඔවුනට ආවාහ විවාහ කරදීමේදී බොහෝ කොට ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. ධර්මයෙන් ඈත්ව වාසය කරන සාමාන්‍ය ජනයාට නින්දට යනතුරු දවස මුළුල්ලේ ඇතිවන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බව කිව යුතුය. ශ්‍රද්ධාව, මෛත්‍රිය, කරුණාව පෙරදරි කරගෙන ධන සැපයීම් ආදිය කරන්නවුන්ට ඒවායේදී අකුසල සිත් ඇති නොවේ. ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙරදරි කරගෙන ධන සැපයීම්, ධන පරිස්සම් කිරීම්, වියදම් කිරීම්, ඇඳුම් පැළඳුම් ආහාර පාන සැපයීම්, හැඳීම්, කෑම් පීම් කරන්නහුටද අකුසල් සිත් ඇති නොවේ. රසය ගැන අපේක්ෂාවෙන් හෝ ශරීරයේ ලක්ෂණ කරගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙල කරන්නා හටද වළඳන්නා හටද ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. සාගින්න සංසිඳවා ගැනීම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂාකොට ආහාරයක් පිළියෙල කරන්නා හටද ඇතිවන්නේ අකුසල් සිත් නොවේ. ලස්සන වීමේ අපේක්ෂාවෙන්, අනුන්ගේ සිත් ගැනීමේ අපේක්ෂාවෙන්, උසස් කෙනෙකු ලෙස පෙනී සිටීමේ අපේක්ෂාවෙන් ඇඳුම් පැළඳුම් පිළියෙල කිරීමේදීද හැඳීමේ පැළඳීමේදීද ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශීත නැති කර ගැනීම, උෂ්ණ නැති කර ගැනීම, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම බලාපොරොත්තුවෙන් ඇඳුම් පිළියෙල කරන්නා වූද හඳින්නා වූද තැනැත්තාට අකුසල් සිත් ඇති නොවේ. ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදීමේ අපේක්ෂාවෙන් ලස්සන ඇඳුමක්, වටිනා ඇඳුමක් පිළියෙල කිරීමේදීද හැඳීමේදීද අකුසල් සිත් ඇති නොවේ. කනසැටි බලා විනෝදේ ලැබුණු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දීමේදීද ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. සතුන්ට අනුග්‍රහයක් වශයෙන් කෑම දෙන කල්හි ඇතිවන්නේ කුසල් සිත්‍ය. ලස්සන සතුන් දැක අල්ලා ගැනීමේදීද, ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරීමේදීද ඇතිවන්නේ ලෝභ මූල සිත්‍ය. ප්‍රශ්න 1. ලෝභ මූල සිත්වලින් සිදුවන අකුසල කර්මපත කවරහුද? 2. ලෝභ මූල සිත්වලින් සිදුවිය හැකි තවත් ලොකු පව් මොනවාද? 3. ලෝභ මූල සිත්වලින් ඇඳුමක් අඳින්නේ කෙසේද? 4. පව් සිත්වලින් තොරව ලස්සන ඇඳුමක් අඳින්නේ කෙසේද? 5. සතෙකුට කෑම දීමේදී ලෝභ මූල සිත් ඇතිවන්නේත් නොවන්නේත් කෙසේද? 7. පාඩම. ලෝභ මූල සිත් අට උපදිනා හැටි. 1. පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනීමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන මේ වස්තුව ගැනීමේ වරදක් නැත. යනාදීන් යම්කිසි මිත්‍යා අදහසක් පෙරටු කරගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමකින් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනීම, මේවා අපට දෙවියන් දුන් ඒවාය කියා මිත්‍යා අදහසක් පෙරදරි කරගෙන කාගේවත් මෙහෙවීමක් නැතිව මහත් සතුටින් රස විඳිමින් බොජුන් වැළඳීම යන ආදීහි සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. 2. අනිකෙකුගේ මෙහෙයවීමකින් හෝ පසුබස්නා වූ තමාගේ සිත තමා විසින්ම උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. 3. යම්කිසි දෘෂ්ටියක් පෙරදරි කර නොගෙන කෙනෙකුගේ මෙහෙයවීමක්ද නැතුව සතුටින් අන්සතු වස්තුව සොරා ගැනීම, දෘෂ්ටියක් පෙරදරි කර නොගෙන කෙනෙකුගේ මෙහෙයවීමක්ද නැතිව සතුටින් රජබුජුන් වැළඳීම යනාදිය කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. 4. අනුන්ගේ මෙහෙයවීමකින් හෝ තමා විසින්ම තමාගේ සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. 5. වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත යනාදීන් යම් කිසි මිත්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයවීමක්ද නැතිව ප්‍රීතියෙන්ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරීම මේවා දෙවියන් දුන් ඒවාය යනාදීන් මිත්‍යා අදහස් පෙරදරි කරගෙන ප්‍රීතියකින් හෝ කෙනෙකුගේ මෙහෙයවීමක්ද නැතිව සුරාපානය කිරීම යනාදිය කරන්නහුට උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. 6. අනුන්ගේ මෙහෙයවීමකින් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සාහවත් කරවා ගැනීමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. 7. මිත්‍යා දෘෂ්ටියක් පෙරදරි කර නොගෙන ප්‍රීතියකුත් නැතිව කෙනෙකුගේ මෙහෙයවීමක්ද නැතිව අදත්තා දානාදිය කිරීමේදී උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත උපදී. කෙනෙකුගේ මෙහෙයවීමෙන් හෝ තමා විසින්ම පසුබස්නා සිත උත්සාහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත උපදී. විපාක දීමේදී අදත්තා දානාදී අකුෂල කර්මපත සත සිදු කිරීම වශයෙන් උපදිනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹදරුවන්ට ධනයට ඇලුම් කිරීම ආදී වශයෙන් උපදිනා ලෝභ මූල සිත් දුබලය. ඒවායේ විපාක දීමද අනියතය. දෘෂ්ටි විප්‍රයුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍රයුක්ත අකුසල සිත බලවත්ය. සසංස්කාරික සිතට වඩා අසංස්කාරික සිත බලවත්ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත්ය. ප්‍රශ්න 1. දෙවියන් දුන් දරුවාය කියා තමාගේ දරුවා සෙප වළඳ ගන්නා මවට ඇතිවන සිත කුමක්ද? 2. මිත්‍රයෙකුගේ ආමන්ත්‍රණයකින් හෝ ගොස් නාට්‍යයක් බලා ප්‍රීතිවන්නහුට උපදිනා සිත කුමක්ද? 3. ලස්සන බලු පෙටවකු දැක ආදරේ ඇතිවි ඌට කෑමක් දෙන්නහුට ඇතිවන සිත කුමක්ද? 4. හිතවතුන්ගේ ඉල්ලීම් නිසා කැමැත්තක් නැති රසවත් ආහාරක් වළඳන කෙනෙකුට ඇතිවන සිත කුමක්ද? 5. අනුන්ට වඩා ලස්සන වීමේ බලාපොරොත්තුවෙන් හොඳ ඇඳුමක් ඉතා ඕනෑකමින් මහත් සතුටින් අඳින්නහුට ඇතිවන සිත කුමක්ද? 6. ලෝභ මූල සිත්වලින් විපාක දීමේ ශක්තිය ඉතාම වැඩි සිත කුමක්ද? 7. විපාක දීමේ ශක්තිය ඉතාම අඩු ලෝභ මූල සිත කුමක්ද? 8. වෙන පාඩම ද්වේෂ මූල සිත් දෙක. ද්වේෂය යනු සිතින් ගන්නා වූ අරමුණ කෙරෙහි ඇතිවන විරුද්ධ ස්වභාවයය. අරමුණට නොකමැති ස්වභාවයය. කෝපය, තරහව, වෛරය, බය, අප්පිරියාව, නොසතුට යන වචන වලින් කියවෙන්නේද ද්වේෂයය. අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇතිවන බැවින් එයට ප්‍රතිග යයිද කියනු ලැබේ. ද්වේෂ මූල චිත්තය, ලෝභ මූල චිත්තය මෙන් වේදනා වශයෙන් ભેදයට නොපෙමිනේ. එය සෑම කල්හිම දෝමනස්ස වේදනාවෙන්ම යුක්ත වේ. දෝමනස්ස වේදනාව යනු අරමුණේ නරක ගතිය ආස්වාදේ කරන ස්වභාවයේය. ශෝකයයි කියනුවේද දෝමනස්ස වේදනාවටය. ද්වේෂ මූල චිත්තය ભેදයට පැමිණෙන්නේ සංස්කාර වශයෙන් පමණකි. දෝමනස්ස සාගත ප්‍රතිග සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතය. දෝමනස්ස සහගත ප්‍රතිග සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය කියා ද්වේෂමූල සිද්දකකි. කෙනෙකුගේ මෙහෙයීමක් නැතිව තමාගේ ඕනෑකමින් ප්‍රාණඝාතාදිය කිරීමේදී පළමුවන සිත ඇතිවේ. මෙහෙයවීමකින් ප්‍රාණඝාතාදිය කිරීමේදී දෙවන සිත ඇතිවේ. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරණ කල්හි ඇතිවන්නේද ද්වේෂමූල සිත්මය. එබඳු අවස්ථාවල ඇතිවනුවේ ද්වේෂය සියුම්වය. තමාට හානියක් කරන්නට එන සතුරෙකු මැරීමේදී ඇතිවන ද්වේෂය රෞද්‍රය. ක්‍රීඩා පිණිස සිනහවෙන් සතුන් මරණ කල්හි ද්වේෂය නැතැයි වරදවා නොගත යුතුය. ද්වේෂමූල සිත් උපදින අවස්ථා: ප්‍රාණඝාතය, පරුස වචනය, ව්‍යාපාදය, අදත්තාදානය, මුෂාවාදය, පිසුනා වාචය, සම්ප්‍රප්‍රලාපය යන අකුසල කර්මපත සත සිදු කිරීම වශයෙන් ද්වේෂමූල සිත් උපදී. තවද අනුන්ගේ අගුණ කීමේදීද ඒවාට ඇහුම් කන්දීමේදීද තමා කළ වරද කියනවා ඇසුණු කල්හිද තමාගේ අඩුපාඩුකම් දුබලකම් කියනවා ඇසුණු කල්හිද සේවකාදීන් අකීකරු වූ කල්හිද අනුන් වරද කරනවා දකින කල්හිද අනුන් වරද කරනු ඇතැයි කියා සිතන කල්හිද තමා ආදරයෙන් පරිස්සම් කරන දේවල් අනුන් අතපත ගානවා දුටු කල්හිද තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හිද අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නොදුන් කල්හිද තමා කියන වැඩක් අනුන් නොකළ කල්හිද තමාගේ කීම අනුන් නොපිළිගන්හා කල්හිද අනුන් තමාට සතුරුකම් කරන කල්හිද සතුරන් දක්නා කල්හිද තමාට කළ සතුරුකම් සිහිවන කල්හිද බොහෝ දෙනාට ද්වේෂමූල සිත් උපදී. මාපිය, දූදරු ආදී හිතවතකු මල කල්හිද අන් අලාභයක් වූ කල්හිද තමා අතින් විශාල වරදවල් සිදු වූ කල්හිද ශෝක කිරීම වශයෙන් උපදින්නේද ද්වේෂමූල සිත්‍ය. තමාට වඩා හොඳින් කනබොන අය අඳින පළඳින අය දුටු කල්හිද හොඳ රථ වාහන වලින් යනෙන අය දුටු කල්හිද හොඳ ගෙවල් සාදාගෙන ඉන්නා අය දුටු කල්හිද ගරු මුහුම් බුහුමන් ලබන අය දක්නා කල්හිද ඊර්ෂ්‍යා සහගතව ද්වේෂමූල සිත් ඇතිවේ. නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්න ඇතෙමුන්ට එක් එක් දිනක බොහෝ ද්වේෂමූල අකුසල් සිත් පහළ වේ. ප්‍රශ්න 1. ද්වේෂය යනු කුමක්ද? 2. ද්වේෂමූල සිත වේදනා කීයකින් යුක්ත වෙනවාද? 3. ශෝකය යනු කුමක්ද? 4. ද්වේෂමූල සිත්වලින් සිදුවිය හැකි අකුසල කර්මපතයෝ කවරහුද? 5. අනුන්ගේ දොස් කීමේදී ඇතිවන සිත කුමක්ද? 6. ශෝක කිරීමේදී ඇතිවන සිත කුමක්ද? 7. දවසෙහි බොහෝ ද්වේෂමූලික සිත් ඇතිවිය හැක්කේ කෙබඳු අයටද? 8. යමක් ඉල්ලන්නට ආ තැනැත්තාට කරදරයෙන් නිදහස් වීම පිණිස යමක් දෙන කල්හි ඇතිවිය හැකි සිත කවරේද? 9. පාඩම: මෝහමූල සිත් දෙක. යම්කිසි කරුණක් සිතන කල්හි ඒ කරුණ හරියට දැනගන්නට නොපිළිවන් වෙන පරිදි සිත අඳුරු කරන එක්තරා ස්වභාවයකට මෝහයයි කියනු ලැබේ. එය සාමාන්‍යයෙන් අකුසල් සිත් සියල්ලේම ඇත්තේය. එය මෝහමූල චිත්තේහි බලවත්ව ඇත්තේය. මෝහමූල චිත්තේ බෙදෙන්නේ විචිකිච්ඡා, උද්දච්චයන චෛතසික දෙකෙනි. බුද්ධාදී රත්නත්වය ගැන හා පින්පව්වල විපාක, මරණින් මතු නැවත ඉපදීම යනාදිය ගැන හටගන්නා සැකය විචිකිච්ඡා නම් වේ. යම් කිසිවක් සිතන කල්හි, කරන කල්හි, සිතෙහි හටගන්නා නොසන්සුන් ගතිය, කලබල ගතිය උද්දච්ච නම් වේ. මෝහ මූල චිත්තය සමහර අවස්ථාවක විචිකිච්ඡාවෙන් යුක්තවද, සමහර අවස්ථාවක බලවත් උද්දච්චයෙන් යුක්තවද උපදී. මෝහ මූල චිත්තය අරමුණේ සැටිවසන මෝහයෙන් යුක්ත වන නිසාද, අරමුණ ගැන නිශ්චයක් නැති නිසාද, උද්දච්චයාගේ වශයෙන් සැලෙන නිසාද, අරමුණු රසය හොඳින් ගැනීමට සමත් නොවේ. එබැවින් සෑම කල්හි ඒ සිත උපේක්ෂා සහගතම වේ. සැකය, නොසන්සුම් කම යන මේ දෙක ප්‍රകൃතියෙන්ම සත්වයන් තුළ ඇතිවන කරුණු දෙකකි. ඒවා කෙනෙකුගේ මෙහෙයවීමෙන් ඇතිවන ධර්ම නොවේ. එබැවින් මෝහ මූල චිත්තේහි සංකාර ભેදය නොලැබේ. සියලුම මෝහ මූල සිත් අසංකාරිකය. උපේක්ෂා සහගත විචිකිත්සා සම්ප්‍රයුක්ත සිත්තය. උපේක්ෂා සහගත ඖදත්ත්‍ය සම්ප්‍රයුක්ත සිත්තේයි මෝහ මූල සිත් දෙකකි. මෝහ මූල සිත් දුබල බැවින් ඒවායින් මෝහ මූල දෝෂ මූල සිත් වලින් තරම් බරපතල විපාක ඇති නොවේ. විචිකිච්ඡා සහගත සිතෙහි ඇතිවන විශේෂ නපුර නම් එය ඇතිවන තැනැත්තාගේ සිත පස්කම් සැපයට මිස කුසලයට නොනැමීමය. විචිකිච්ඡාව ඇතිව කුසලයක් කළත් එය බලවත් කුසලයක් නොවේ. සාමාන්‍ය මිනිසයන්ගේ ඥානය ඉක්ම වූ උසස් නුවණ ඇති බුද්ධ ආදී මහෝත්තමයන්ට මිස සෙස්සන්ට අවශ්‍ය වූ කරුණු විවේචනය කරන්නට යෑමනොත් පරලොව ආදිය පිළිබඳ සාමාන්‍ය ජනයා කරන පුහු විවේචන ඇසීමෙනුත් කියවීමෙනුත් බොහෝ දෙනාට විචිකිච්ඡාව වැඩි වේ. එය දුරු කර ගැනීමට ඇත්තා වූ උපාය නම් තමාගේ බුද්ධාදීන්ගේත් විනස තේරුම්ගෙන ශ්‍රද්ධාව දියුණු කර ගැනීමය. උද්දච්ච සහගත සිතවනාහි හදිසියෙන් පැමිණෙන කරුණවලදීත්, එක විට බොහෝ වැඩ කිරීමේදීත්, ඉක්මනින් වැඩ කිරීමේදීත් සමහර විට ඇතිවන්නකි. ඉතා දුබල බැවින් මරණින් මතු සත්වයා අපායට පැමිණවීමේ ශක්තියද ඒ සිතට නැත. ඉතිරි අකුසල් සිත් 11ට අපායට පැමිණවීමේ ශක්තිය ඇත්තේය. ලෝභ මූල සිත් 8ය, ද්වේෂ මූල සිත් 2ය, මෝහ මූල සිත් 2ය කියා අකුසල් සිත් 12කි. මේ සිත් 12හි සෝමනස සාගත සිත් 4ක්ද, උපේක්ෂා සහගත සිත් 6ක්ද, දෝමනස සාගත සිත් 2ක්ද, අසංස්කාරික සිත් 7ක්ද, සසංස්කාරික සිත් 5ක්ද ඇත්තේය. ප්‍රශ්න: මෝහය යනු කුමක්ද? 2. විචිකිච්ඡාව යනු කුමක්ද? 3. උද්දච්චය යනු කුමක්ද? 4. මෝහ මූල චිත්තය බෙදෙන්නේ කුමකින්ද? 5. මෝහ මූල සිත සෝමනස්සේන් හෝ දෝමනස්සේන් යුක්ත නොවන්නේ කුමක් නිසාද? 6. මෝහ මූල චිත්තේහි සංකාර ભેදය නොලැබෙන්නේ කුමක් නිසාද? 7. විචිකිච්ඡාව දුරු කරගත හැක්කේ කෙසේද? 8. විචිකිච්ඡාව ඇතිවීමේ හේතු මොනවාද? 9. සියල්ලටම දුබල අකුසල සිත කුමක්ද?